එක මාළු වෙන ස්ථානයක එක දේව වෙන උඹසක කොච්චරනම් සත්‍යම් ඉනවද? අන්නේ අප්‍රමාණ සත්‍යම් ඔක්කොම අපට ඒ පේන ලෝකයේ ඒ තිරිසන් ලෝකයේ කියන්නේ මේ විශ්වයේ තියෙන 30කින් බරය නැතෙන එක ස්ථානයක් විතරයි. ඒ එකම තිරිසන් ලෝකයේ එක සත්තු ඉන්නව නම් අනෙක් ස්ථානයක ගන්නකොට කොයිතරම් සත්‍යම් මේ විශ්වයේ ඉනවද? ඒ අපට අපේ දැනට තියෙන එකම ලෝකයේ තිරිසන් ලෝකයේ. ඉතින් අන්නේ සියලු දෙන අතුරින් අපේ මේ ජීවිත කියන්නේ බොහොම වටින ජීවිත. අන්නේ ජීවිතයේ වටිනාකම උපරිම මට්ටමට ගෙනු කරගන්න තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. අන්නේ මට්ටමට ගෙනු කරගැනීම කියලා කියන්නේ අපේ ජීවිතයේ සතුට වැඩි කර ගැනීම කියන එක. සන්තෘප්ති පරමං ධනං කියලා දේශනා කළා. බුදුදහම කියන්නේ සතුට තමයි කෙනෙකුගේ ජීවිතේ ළමන් පුළුවන් උතුම් දානිය කියලා. සතුට සඳහා තමයි අපි හැමදේම මේ කරන්නේ. ඉතින් අන්නේ දහමට නැඹුරු වෙච්ච කමරට තමයි අපේ මේ සතුට සැපෙන්න දෙන්නේ. ඉතින් විපර මහත්මයාට විශේෂයෙන් ධර්මයේ ප්‍රබෝධය ගැන කෙනෙක් හැටියට ඔබතුමා දන්නවා මේ ධර්මයේ ලැබෙන ආශ්‍රංශය ආශිර්වාදය අපේ ජීවිතවල අපිට නොයෙක් විදිහේ කර්මයන් ලැබිලා නොයෙක් විදිහේ අපසලයන් විපාක දෙන අවස්ථා තියෙනවා. අන්නේ අවස්ථානවලදී අපිට බේරෙන්න පුළුවන්කම තියෙන සමහර අවස්ථාවලදී අපි කරු මේ පින්කම් දෙක. ඉතින් මේ ප්‍රමහත් මාන්තරට පදේ කියලා අපි බොහෝ ආශිර්වාද කරනවා. ඉතින් ඔබතුමා ඒ අනුතරට පත් වෙන මොහොතේ ඔබ ධර්මයන්ට එක්කයි ඉන්නේ. ඉතින් බලන්න ඉතාම දැඩි අනුතරට පත් වෙන බොහොම ජීවිත අභියෝගයක් අවස්ථාවේදී මේක අවබෝධයට කලින් ඒ හිතියට අපි යන බලනකොට අපට මේ තත්ත්වයේ ඉන්න තත්ත්වයේ අද මොහොත ගැන ඔබට උදාසනකට පත් වෙන පුළුවන්. ඒ ඔබතුමාගේ තින්කම්මල මානසිකයක් කියලා බොහොම සතුටට පත් වෙන පුළුවන්. ඉතින් අන්නේනේ ජීවිත අභියෝගයක් ගැනීමට බොහෝ දෙනා තමගේ ජීවිතවල විශාල පරිවර්තනයක් කරලා තියෙනවා. බුදුසසුන වහන්සේගේ කාලයේ තියෙනවා. සමහර අය දැඩි රෝග වලට පත් වෙච්චයි. සමහර අය දැඩි අනතුරු වලට පත් වෙච්චයි. තමගේ ළමෝඥාතීන් වෙන්නේ අවස්ථාවලදී නැවන් කිසාලෝතනිය දහම්හාය තමයි දරුව නැති වෙච්ච වෙලාවේ පටන් ආරාව ධර්මයෙන් ආදී අර මරණය එක දින මරණයක් ගැන මෙතන තමයි ළඟමින ඥානින් හය දිනේ එක දවසේ මිය ගියෝටි ඉතන මරණ ඔබේ ජීවිතේට කොයි මට්ටමක් වේද කියලා එවැනි දුකක් අපට හිතා ගන්න බැන්නේ නේද? අන්න ඒනේ මහා දුක් සමුදායකට නිදහස් වෙනට මේ තථාගත සත්‍යමිය පිළිතුරු. එනිසා පිළිතුරු නිවැරදි මහා දුකක නිදහස් වෙන මේ ධර්ම පිළිතුරු නම් අදාපේ ජීවිතයේ තියෙන අභියෝග රැසක් අපට දැන ගන්න පුළුවන් මේ සත්‍යමෙට ලැබීමත් එක්ක. ඉතින් පිළිතුරු අද අප ධර්ම දේශනාව සඳහා මාතුභාෂෙන් තෝරාගත්තේ කුද්දක නිකාය කියන ගන්දේහි ඉතිවතම කාලයේ කියන කොටසයි මා පුඤ්ඤස්ස වහයි කියන සූත්‍රයයි අදාප මාසුපාසයෙන් තෝරාගත්තේ. ඒ තේරුම තමයි පිනට බිය වෙන්න එපා කියලා. පින්කම් කරන්න බිය වෙන්න එපා. පින්කම් කරන්න පසුබසින්න එපා කියන කාරණේ. එහි එකට හේතුව බහතුන් වහන්සේ දේශනා කරනවා මා වික්ඛේ පුඤ්ඤස්ස වහයි පිනට බිය වෙන්න එපා. ඊළඟ දේශනා කරනවා සුභස්සේතං වික්ඛේ අලිගතනා ඉත්තස්ස කණ්ඩස්ස මනාපස්ස පියස්ස යදිනම් පුඤ්ඤායි. පින කියන කියන්නේ සැපකට කියන තවත් නමක් කියලා. පුඤ්ඤස්ස සුගතේ තමයි වෙනවා. පින කියන කියන්නේ සැපකට කියන සතුටට කියන තවත් නමක් කියලා. ජීවිතයේ අන්තිම කෙනෙකුගේ කියන වැඩි වුණා කියලා කියන්නේ තමන් ජීවිතේ වැඩිපුර පින්කම් කරගෙන යනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා කියන කාරණේ. මේ සූත්‍රයේ ඉතාම කෙටියෙන් ගත්තොතින් සඳහන් කරනවා කාරණා තුනක් ගැන. ඒ තමයි ත්‍රිවිධ පුණ්‍ය කියන්නේ. දානංච සමහරියංච මෙත්ත චිත්තංච භාවය. ඔන්න අපට අපේ ජීවිත කාර්යය කරන්න පුළුවන් ඉහළම පින්කම් තුනක් ගැන මේ කියන්නේ. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ. දානේ කියන්නේ දන් දීම. සමචරියා කියන්නේ සීලන්ත භාවය. නැත්නම් පංචශීලය ඊළඟ මෙත්ත චිත්තංජ මෛත්‍රී සිත වේ. ඔබේ ජීවිතයේ සෑම සතුට දිනු කරගන්න කැමති නම් මෙන්න මේ තුන හැකියතා ජීවිතේ කරගන්න. දන් දෙන එක. දන් දීම ආරම්භ කරන්නේ අපේ ගෙදර ඉන්න අම්මට තාත්තට දරුවන්ට තමගේ නිවසේ ඉන්න සුරතා සතුන්ට ඔබේ නිවසේ ඔබ බලන්නේ සත්තු විනනේ කුරුළු වෙන. අනේ ඇට කෑම ටිකක් වතුර ටිකක් දීමෙන් තමයි මේක පටන් ගන්න. එතනින් පටන් ගන්න මේ දාණය බුද්ධ පූජා ඔස්සේ සමිසතු දානමය පින්කම දක්වාමට විවිධ ආකාරයෙන් පුහුණු කරන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතනවා අපිට දාන දෙන එක සල්ලි නෑ අපිට අමාරුයි අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන ඉතින් අපි කොහොමද දාන දෙන්නේ කියලා නේ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙනදෙන අද දැනට ඔබ කරන දේවල් කිසිම වියදමක් නැතුව ඔබට දානමය පින්කමක් වාට පත් කරගන්න පුළුවන්. ඔබේ ආමර කාතර සැලකනකොට තමන්ගේ දෑතින්ම ඒ ආහාර පාන ටික දෙන්න පුළුවන් නම් ඒ ඇයි තමන්ගේ අධ්‍යයනයේ එකතු කරවන්න පුළුවන් නම් එසෙමින් ඔබට නිවසින් දාන මේ පින්කම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ මෑණිවරු නිවෙස් වල කෑම වෙනවා. දවසට එක වරක් දෙවරක් තුනක් කෑම වෙනවා. ඒ කෑම ටික වෙන අවස්ථාවේදී අනේ මම මේ දානයක් දෙනවා කියන හැඟීමෙන්ම තමන්ගේ දරුවන්ට හෝ ඒ කැමැතිකු වෙනවා නම් ඒකත් ඔබට ආහාර කරගන්න පුළුවන්. ඒකෙන් වෙනා කියනවා නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබට බුද්ධ පූජා කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පැන්ගේ දොරක් හරි තමන්ගේ නිවසේ මලක් කඩලා පූජා කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා එතනින් දානය පටන් ගන්න පුළුවන්. අන්න ඒකෙන් තමයි තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන ක්‍රමය. අපි බොහෝ වෙලෙක සතුටම යන්නේ බොහෝ දුර නැහැ ඈත තැන්වල යනවා. නමුත් වෙනතෙන් සැපයෙන්ම තමන්ගේ සතුට තියෙන තමන්ගේම නිවසේ තමන්ගේම ආකල්ප තමන් සිතන විදිය වෙනස් වීමත් එක්කයි තමන්ගේ ජීවිතයේ සැබෑ සතුට තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා සතුට ගමන එක ක්‍රමයක් තමයි දානය දීම. දානය පුරුදු කිරීම. පරිඥාන සීලෙත්තේ. ඊළඟ දෙවෙනි පියවර දේශනා කරන සමචරියන්තය කියලා. ඒ කියන්නේ සමාචරියා යහපත් හැසිරීම කායික වාචික සංවරය වෙනදෙවි කියනවා නම් පංචශීලය. පංචශීලය දැනට මේ පිළිතුරු ආරක්ෂා කරන අය අන්නේ ආරක්ෂා කරන දේ ගැන නිතර හිතන්නේ. මම ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනේ. මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි. මම වැරදි කාම සේවනයෙන් අයින් වෙච්ච කෙනෙක්. මම බොරු කියන්නේ නැහැ. මම මන්දර වේවහිත කරන්නේ නැහැ. මෙන්න මේ කාරණය පිළිතුරින් නැවත නැවතත් ඔබ හිතන්න. හැමදාම දැසින් හිතන්න මම මේ පන්තිය ආරක්ෂා කරන කෙනෙක් කියලා. ඒකෙන් තමයි ජීවිතේ ලොකු ශක්තියක් වෙනවා. ඊළඟ කාරණය තමයි මෙත්ත චිත්තංජ භාවයේ මෛත්‍රී සිතිවිලි දිනු කිරීම. මෛත්‍රී වැඩි වීම. සියලු සත්ත්ව සෝහත්ත්වා සෝහත්ත්වා සෝහත්ත්වා කියන ටිකෙන් ටික පුහුණු කරන්න පුළුවන්. මුලින්ම තමන්ගේ ගෙදරේ ඉන්න තමන් යාම තාත්තා ස්වාමි භාර්යාවන් දරුවන් මේ හැම දෙනාම සෝහත්ත්වා සෝහත්ත්වා සෝහත්ත්වා කියන මේක කරන්න. තමන්ගේ නගරයේ අය හැම දෙනෙක්ම සෝහත්ත්වා සෝහත්ත්වා සෝහත්ත්වා කියන මේකෙන් පටන් ගන්න. මේ ආරම්භ කරන දේ ටිකෙන් ටික ඔබ ඉන්න රට ඔබ ඉන්න මහද්වීපය ඔබ ඉන්න අප ඉන්න මේ පෘථිවිය ඇතුළු මේ විශ්වයේ ඉන්න සියලු සත්ත්වෝ නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. මෙන්න මේ තුන පිළිතුරු දාණය සීලය නැත්නම් පංචශීලය මෛත්‍රී සිතිවිලි දිනු කිරීම මෙන්න මේ තුන ඔබේ ජීවිතයේ ටිකෙන්ටික දිනු කරගන්න. මේක දිනු කරගන්නකොට එකාතකින් තමන්ට ජීවිතයේ සතුට දිනු වෙනවා. අනිත් අතින් තමන්ට අතීත කර්ම ශක්තිය විදියට අකුසල් විපාකයක් තියෙනවා නම් ඒක වා දුර්වල යනවා. බොහෝ විට අපි ජීවිතේ වා කරදර කම්කට වාඩ පස්සේ තමයි ඇතැම් එක හඳහනීම බලනවානේ. දැන් අපේ කාලයක් අද කියලා බලනවා. බලලා දැන් ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. විභෝධ පූජා කියන්නේ දාන මාන දෙන්න ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. පිළිතුර එතනම ඉන්නවා. ඊට කලින් ඔබ නිරතුරුව මේක කරනවා නම් ඔබට අපේ කාලයෙන් කියලා අමුතු කාලයක් දෙන්නේ නැහැ. ඒක ආවද කියලා ඔබ දන්නේ නැහැ. මේ ඔක්කොම දුර යනවා. එනිසා මේ දුන උපරිම මාර්ගයෙන් වාර්තා කරන්න. ලැබෙන හැම අවස්ථාවකදීම දානෙ දුරු කරන්න. හැමදාම තමගේ නිවසේ දන්සලක් කරගන්න. තමන්ගේ දරුවන්ට කෑමක් වෙනකොට ඉතාම මෛත්‍රියෙන් එක කරන්න. තමන් හරි අවතාර කඩේ ඉන්න බඩු වෙනකොට අනේ මේ දරුවන්ට මම දානයක් දෙන්නේ මේක කේලි කියන හැඟීම බඩු වෙන ගන්න. බලන්න කොච්චර කුසලයක්ද. ඒක මිලදී ගන්නකොට ඒකට මහන්සි වෙච්චයි. ඒ ගිරවරු ටික ආයතික පළදුරු ටික ඒ මන්ත්‍රමට වැරදු කරලා දෙන කියන පුදව කරන්නේ. ගොඩ පොලේ නම් ඒව නිෂ්පාදනය කරලා බඩමුට්ටු ලොරි වලින් ගෙනල්ලා කාක් වලින් ගෙනල්ලා ඒ බොහෝ දෙන පුදව කරලා තියෙනවා. ඒකට ඔබ මිල ගෙවනකොට අද්දෙනින් මේ මිල ගෙවන්න. අනේ මේ හැම දෙනාම මට මේ මගේ කුසගින නිවන් උදව් කරපුවානේ. ඒ හැම දෙනාම සුවපත් වෙනවා. ඒ ඇයට මේක දානයක්ම වේවා කියන හැඟීමෙන් ඒ මිල ගෙවන්න. බලන්න ඔබේ මනස කොච්චර සුවපත් බලන්න. කොච්චර ඔබේ ජීවිතයේ සතුට ආනන්ද වැඩි වෙනවද බලන්න. ඔබ ඒ මිල ගෙවනකොට තා බොහෝ දෙනේ ඒ මුදල් වලින් තමයි දරුවන් පෝෂණය කරනවා. ඒ ඇයට හැඟීමට ගැළපෙන සැලසුම් ටික ගන්න ඒ යෝග ජීවන මොදෙන්නේ. ඔබට සේවයක් සපයන ඒ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තමන්ගේ කවුද රැක ගන්නවා. ඒ නිසා ඔබගේ වැඩේ හැම මොහොතක්ම තමයි බොහෝ දෙනෙකුට යහපත වෙනවා කියන හැඟීම මේක කරන්න ඒකත් කුසලයක් වඩපත් කරගන්න පුළුවන්. ඊළඟ පිළිතුරේ පංචශීලය අපේ ජීවිතය අපි හිතනවා වඩා බොහෝ ආනිසංසදායක දෙයක් මේක විසඳ. බලන්න ඔබේ නිවසේ ඉන්න ඔබේ ස්වාමි පුරුෂයා බාහිරයාව ඔබේ දරුවන් ටික මේ පංචශීලයේ කාරණා පහ ආරක්ෂා කරනවා කියලා ඔබ හිතනකොට මගේ දරුවා මගේ මහත්තයා මගේ නෝනා මගේ අම්මා මේ කරුණ පහ උපරිම ආරක්ෂා කරන කෙනෙක් කියලා ඔබ දන්නවනම් ඔබට විශ්වාසය තියෙනවනම් මගේ දරුවා මන්ත්‍රවි භාවිත කරන්නේ නැහැ. මගේ දරුවා බොරුවක් කියන්නේ නැහැ. මගේ දරුවා කිසිම විදියක සැකේ ඝාතනය කරන්නේ නැහැ. සොරකමක් කරන්නේ නැහැ කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම් බලන්න ඔබේ හිතේ සැනසීම හිතන්න පුළුවන්ද? ඒ දරුවා අහවලේ විද්‍යාලයේ අහවල උපාධිය ගත්තා කියන එකට වඩා ඔබට කොච්චර සැනසීමක්ද බලන්න මේ කරුණු පහ ඔබේ දරුවා ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ භාර්යාව ඔබේ අම්මා තාත්තා ආරක්ෂා කරනවා. කොච්චර සැනසීමක්ද බලන්න. ඔබට කිසිම බයක් නැහැ. කිසියම් සැකයක් නැහැ. ඒක නැහැ ගෙදර කීයක් ආවත් ගෙදරින් කීයක් කීයට පිටත් උනත් මොනම කරත් ඔබට ලොකු විශ්වාසයක් තියෙනවා. අනේ මගේ පුතා මගේ දුව මගේ මහත්තය මගේ නෝනා මේ පහනක් කඩ කරන්නේ නැති කෙනෙක් ඒ නිසා කරුණා කියලා එතන අර කරගන්නේ නැහැ ඊට පස්සේ. තමන්ට යැයි ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියන තුනේ. මේක වෙනතුනි සුළු කර දෙයක් නෙවෙයි. මේක ඔබේ දරුවා ඔබේ ළඟම ඥාතිවරයා වෛද්‍යවරේ ඉංජිනේරුවේ මහාචාර්යවරේ කියනට වඩා වටිනවා. ඔබේ දරුවා මේ පංචශීලයේ දෙන කරුණු පහ කියලා උදේට ගෙදරින් පිටවෙනවා නම් ඒ කියන සැනසීම කියලා තුනේ වෙන දෙයක් ලබා ගන්න බැහැ. ඒ නිසා මේ පංචශීල ගැන නැවත නැවතත් හිතලා ඔබ දැනගත් මේක රකින්නවා. හැබැයි මේ රකින්නේ කී ආනිසංශ වැඩි කරගන්න පුළුවන්. ඔබ මේක හිතනම අවබෝධයෙන් සතුටෙන් මේ දේ කරනවා. ඒක ගන්න බැහැ. ඊළඟ කාරණය තමයි මෙත්ත චිත්තං භාවේ. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම අනිත්‍යයේ යහපත ප්‍රාර්ථනා කරන්නේ. සිතේ විතරක් නෙවෙයි සිතේ හිතනවා කියනවා මෙත්තා සාගත මනෝ කර්මය කියලා. ඒ මෛත්‍රී සාගතව තමයි වචන කතා කරනකොට ඒක කියනවා මෙත්තා සාගත වචී කර්මය කියලා. ඒ විතරක් නෙවෙයි මෙත්තා සාගත කය කර්මය කියලා කියනවා. කයින් කටයුතු කරනකොට තමා ශරීරයෙන් ඇසිරෙන කොට ඇසිරෙන්නේ ඒ මෛත්‍රී හිතේ ධ්‍යානයයි. බලන්න පින්නතුනි මේ මෛත්‍රී දින වෙනකොට අපටම අපේ දිනුව අපට පරිසහ කරගන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කළා යම් කිසි කෙනෙක් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන කැමති නම් යම් කල් සංකම්පද නැවිසෙන්නේ යම් ශාන්තපදයක් කැමති නම් අන්න ඒ කෙනා විසින් සබ්බේ සත්තා භාවත සුඛිතා තිර සත්‍යෝ සුවපත් වේවා කියන සිතිවිල වඩන්නේ. ඔබ ඇත්තටම සතුටින් ඉන්න කැමති නම් දවසකට මෛත්‍රිය වඩන කාලය ටිකෙන් ටික දිනු කරන්න. මේකේ සාර්ථකත්වය ඔබටම බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඒ බලහදාන ක්‍රමය තමයි පිළිතුනේ. තමන්ට වෙනත් කෙනෙක් සාර්ථක වෙනකොට වෙනත් කෙනෙක් දිනු වෙනකොට ඔබ හිතන්නේ කොහොමද? වෙනත් කෙනෙක් ඔබ පසුතල යනකොට ඔබට වඩා දින වෙනකොට ඔබට ඒ කෙනා ගැන හිතෙන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ තමයි තමන්ගේ මෛත්‍රියේ ස්වභාවය තහන්න බලාගෙන ඉන්න ආකාරය. ඔබ කොච්චර ඒ ගැන හිතනවද ඒ ගැන ඔබ සතුට වෙනවද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි වෙනත් කෙනෙක් ජීවිතය අසාර්ථක වෙනකොට කරදර කම්කට වලපත් වෙනකොට දුකටපත් වෙනකොට ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද? මෙන්න මේකෙන් පුළුවන් වෙනතුනි ඔබ ඉන්න මෛත්‍රියේ ස්වභාවය ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තවත් ඉදිරියට යන පස්සේ ඔබත් එක්ක අමනාප කෙනෙක් නැත්නම් ඔබට හෝ ඔබේ ළඟම ඥාතිවරයෙකුට හිතවතේ දුක ලොකු කරදරයක් කරමු කෙනෙක් සාර්ථක වෙනකොට ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද? ඔබත් එක්ක අමනාප කෙනෙක් දින වෙනකොට ඔබට වඩා සාර්ථක වෙනකොට ඔබට සිත කැටි වෙන සිතුවිලි කොහොමද? ඒ විතරක් නෙවෙයි ඔබ යහනාව කෙනා ජීවිතයේ දුක් කරදරවලට පත් වෙනකොට ඔබට හිතට නැගෙන සිතුවිලි කොහොමද? මෙන්න මේකෙන් තමන් කොච්චර ජීවිතයේ මෛත්‍රී භාවනා වුණත් කරලා තියෙනවද? කොච්චර තමන් ආධ්‍යාත්මිකව දිනුවොත් කොයිතරම්නම් තමන් මානසිකව නිරෝගීද සිතේ සහනෙන් සතුටින් ඉන්නවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. පින්නතුනි දහම ගැන සම්පූර්ණ කණ්ණාඩියක් වගේ මිරයක් වගේ කැඩපතක් වගේ දහමට එන්නේ අපි බාහිර දේවල් ගැන නෙවෙයි බලන්නේ අපි ගැන බලන්නේ. තමන්ට වෙන්නේ මොකද්ද? තමන්ගේ චර්යාව කොහොමද? තමන් ඉතන විදිය කොහොමද? තමන්ගේ හිත කොහොමද? මේ වෙලාවේ තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තමන්ටම තමන්ගෙන බලන්න පුළුවන්. මේක තමයි ධර්මයේ විනාශය. පින්තුනි මෙන්න තුන දානය සීලය භාවනාව කියන මෙන්න මේ කරුණු තුන දිනපතාම පුහුණු කරන්න. දිනපතා මේ ගැන හිතන්න. දිනපතාම ඔබ ඒ සඳහා මානසිකව කැප වෙන්නේ. මෙන්න මේ දෙකේ පාඩකින් අපිට ගත කර්ම ශක්තිය විදිහට ජීවිතේ දෙන්න තියෙන අපර කරදර අඩු වෙනවා. ඒ වගේම මේ ජීවිතයේ කුසලයේ දිනු වෙලා තමයි සාර්ථකත්වයේ මේ ජීවිත කාලය තුළදී ඔබට දැක ගන්න පුළුවන්. පින්නතුනි ඇයි අපි මේ විදිහට ධර්මයට එන්න ඕන? ඇයි අපි ධර්ම පිළිපැදේ යුත්තේ කියලා බුදුහාමරවට දේශනා කළා. මනෝ කෝබංගම ධර්මා මනසෙක්හා මනෝමයා මනසාගේ පදෝතිහෙන වාසතිවා අරෝතිවා තතෝනස් දුක්ඛමන්වේදී චක්කන් මොහතෝ පන. අපේ මනස අපේ හිත තමයි ප්‍රධානතම දේ. අපේ හිත අපි සිදුව යමක් කළවතින් යමක් කිව්වතින් යමක් සිදුවතින් දුක්ඛමන්වේදී දුකේම තමයි ජීවිතේ. චක්කන් මොහතෝ පන හරියට කරත් දෙවැන්නු ගොනාගේ පිටපස්සෙන් ප්‍රියසක වගේ කරකරෝදි වගේ ඒ කරතරෝදේ එන්නේ අර අසරණ සතාට මහලු බරක් දීගෙන. අනිවාර්යෙන් අපි කිත අපිට දුව. දැඩි ලෝභයෙන් වෙනත් කෙනෙක් ගැන අමනාපයෙන් ඊර්ෂ්‍යාවෙන් මාන්නෙන් අපි යමක් කළා කියලා කියන්නේ අපි එකනාව කටයුතු අසකට ගැනීම. ඒකේ ප්‍රතිඵල විදිහට අපට අපේ ජීවිතයට දුක එනවා. ඒ නිසා දුක් ගමන කරුවක් කැමතිනේ. මෙච්චර දුර ගමනක් කැවිලා ඔබ මහන්සි වෙලා හරි හම්බ කරගෙන ඉගෙන ගන්න දුක් විඳින්න කවුරුත් කැමතිනේ. ආමේ නිසා දිනතුනි අපි සැපකිරින මාර්ග දේශනා කළා. මනසකේ පසන්නේ වාස්තිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් පිරිසිදු ලස්සන වූ සිතින් භාෂකේවා කරෝතිවා. යමක් කියනවා නම්, යමක් කරනවා නම්, යමක් හිතනවා නම් සුඛං අන්වේති සැපේනම් තමන් ජීවිතේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සද්ධාතේ තථාගතස්ස බෝධීන් කියලා මුලින්ම අපි විශ්වාස කරන්න අපි ජීවිතේ සතුට ලබන මහා දේ දෙන්නේ නැත්නම් තමන් දුක් විඳිනවාද කියලා මෙන්න මේ මාර්ග දෙකෙන් අපිටම තෝරගන්න පුළුවන් අපි කොයි මාර්ගයද යන්නේ කියලා. හිත පිරිසිදුනොතින් දුක යන්නේ. හිත පිරිසිදුනොතින් ජීවිතේ සතුට සැනසීම වෙනවා. මෙන්න මේ සත්‍යයක් එක්ක පිනතුනේ අපි ජීවිතේ සම්බ පාප සංකරණ කියන විදියට හැටිනාන් දුර ජීවිතේ අකුසන්ගත අඩු කරගන්න. ඒ කියන්නේ පංචශීල ආරක්ෂා කරගන්න. පංචශීලයේ කඩවම වගේ අපිට මේ ජීවිතේම බොහෝ දුක් කරදරට මුහුණ පාන්නේ දෙයක්. මන්ත්‍ර වලින් හරි කරොත්ින්, සරණම් කරොත්ින් මේ හැම දෙයකින්ම වෙන්නේ බාහිරට වඩා අපේ හිත අපි සිදු වෙන එක අපේ ආධ්‍යාත්මික පරිහණය වෙන්නේ. අනේ නිසා පිළිතුනේ මෙන්න මේ ගමනක් අපි ආරම්භ කරන්න ඕන. ඉනන්ති පිනත වැඩිදක් මහාරයන් කියනවා. ඇයි අපි මේ තථාගත ධර්මයක් ඇසෙ යුත්තේ පිළිපැදෙන්නේ? බොහෝ දෙනාට ගැටලුවා. ඇයි අපි හොඳට දැක්ෂා කරගෙන ඉන්නව නම් අපිට හොඳට අකට මේකට මුදා ටික තියෙනවා නම් අපිට කිසිම කරදරයක් නැත්නම් අපි කිසිම මොකටද පන්සල යන්නේ? අපි මොකටද බණ අහන්නේ? අපි මොකටද භාවනා කරන්නේ කියලා වෙනුනේ දෙන්නකොට පින්නතුනි බලන්න ඕක වෙන ඔබේ ශරීරයට දෙලේ කියලා ඔබ විඳින පරීක්ෂා කරනවා නේද? ඔබ අද නිරෝගී විදිහට ඔබ අවුරුද්දක සැරයක් හරි සම්පූර්ණයෙන්ම ඔබේ ශරීරය පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරනවා ඉදිරියට දෙලේ නැති කියලා බලන්නේ. අද බොහෝ දෙනෙක් ඒක කරනවා. ඔබ අද ජීවිතයේ සතුටින් විතරක් ඉන්නව නෙවෙයි නිතර නිතර බලන ඔබේ ශරීරයේ කොටස් ඔබේ ශරීරයේ මුත්‍රා ආදී පරීක්ෂා කර කර බලනවා. ඉදිරියේදී කොහොමද කියලා දැනගෙන ඉන්නේ. ඔබ ඒ කරන්නේ ඔබ ආගමෙන් වෙච්චින නෙවෙයි. ඔබ අනාගතයේ ලඩන් ගෙන තියෙද කියලා බලලා ඒ සඳහා දැනුම් සූදානම් වෙනවා. එහෙම සූදානම් වීම අසුභාවේ කමක් නෙවෙයි ජීවිතේ තියෙනතුනි. ඒක තමයි සාර්ථක ජීවිතයක ලක්ෂණය. ඔබ වෛද්‍යවරයෙක් ළඟ ගිහිල්ලා ඔබේ අකාලන ඔබේ නාඩි වැළවෙති. නාඩි බලපෑමන් සමහර වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් සමහර දක්ෂ වෛද්‍යවරුන්ට ඔබ මෙතේ කරපු ප්‍රතිකාර මොනවද? ඔබ සැලකීමක් කළේ කියනවා නම් ඒ සැලකීමේ කරපු තැනට උන නාමයෙන් කියන්න පුළුවන්. ඔබේ මුකුත් තහන්නේ ඔබේ වෛද්‍යවන්ට මොනවද කියන්නේ? ඔබේ ලේ ගමන ගමනේ කොහොමද? ඔබේ ශරීරයේ නිරුද්ධිය කොහොමද? සීනි පොත් කොයි මට්ටමේද තියෙන්නේ? ඔබට අනාගතේ හැදෙන දිනවල ලෙඩක් මොනවද ඔක්කොම ඔහු කියනවා. ඔබේ මායිදරේ කියනවා නම් ඔබේ වෛද්‍යරේ නම් මා කැමති නේද? අනේ හොඳ වැඩ මහත්තයේ හොඳ දොස්තර කෙනෙක් කියලා කියනවා නේද? පින්නතුනි බුදුරජාණන් වහන්සේත් එහෙමයි. බුදුරජාණන් වහන්සේත් අපේ නාඩි බලල කිව්වා. ඊ අපේ උපතේ පරම මරණය විතරක් නෙවෙයි. ඒ බුදුහාමුදුරන්ගේ නාඩි කියලා කියන්නේ සර්වඥාණය. චතුපාද ඥාණය. අනාගතස ඥානිය සම්පන්නිත ඥානිය ඔබේ මන අනුසති ඥානිය මේ ආදී සියලුම ඥාන බලලා අපට කියුවා කෙනෙක් දැක්ක ගමන් සතර කොයි තරම් ජීවිතවල කොයි තරම් ආත්ම භවවල කොයි මට්ටමේ හිටපොගේ නැද්ද? අද ජීවිතයේ තියෙන දුක් කරදර මොනවද? ඉදිරියට එන තියෙන කර්ම විපාක මොනවද? මරණය හස් යන්නන කොහෙද? මෙයාගේ බොහෝ දේවල් බුදුරජාණන් වහන්සේගේ නුවරට ලක් වුණා. බලන්න පිළිතුරෙන් එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍යයි. මෙන්න මේ අපේ සසර ජීවිතයේම මේ නාහිය කියලාද මේ නාහිය බලන්න. අදාපි කියන්නේ අපේ ජීවිතයේ සර්ව සම්පූර්ණ අපේ කිසි මාර්ගයක් වෙන්නේ නැහැ කියලා. නමුත් එක දවසේ කොමන අනුතරකට අපි සත්‍යය කියන්නේ කියන්නේ නැහැ කියලා. අමේ නිසා ධර්මතුන් විනාද කොහොසත් මොනවද අපිට මෙන්න මේ ඉඳි කියන්නේ තියෙන බොහෝ කරදර වලින් අපිට දුර වෙන්න පුළුවන් විතරක් නෙවෙයි. අපේ මරණය මතු ජීවිතය දුක දිගානේ නැවෙන විදිහට අපට සාර්ථක කරගන්න පුළුවන්. එතකොට බාහතුන් වහන්සේ දේශනා කරනවා අපට ධර්මයක් අවශ්‍ය ඇයි? අපි කිසියම් බුද්ධිමත් සාස්ත්‍රවරයෙක් සරණ යා යුත්තේ ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කළා. එහෙදි දේශනා කරනවා කයෝ ධම්ම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දේශනා කරනවා කාරණා තුනක් නිසා අපට ධර්මයක් අවශ්‍යයි. මොනවද මේ කාරණා තුන? එකක් තමයි මහලු වීම කියන කාරණේ. ඒකට කියන ජරා කියලා. අපි හැමදාම ලස්සනට අපේ රූපේ තියනවා නිරෝගීව අපිට ධර්මයක් අවශ්‍ය නැති වෙනවා. මෙහෙම ඉන්නකොට ටිකෙන් ටික අපි වයස යනවා වියපත් වෙනවා. අපි ටිකෙන් ටික හැරෙන්නේ කිය බොක් කරේ සෑහෙන නියයි. අපි කැමති උනත් උනත් යටත් වෙන්නේ. ඊළඟ මාර්ගය කියන කාරණේ. අපි හැමදේ දැන් මම හැමදාම ජීවත් වෙන්නේ නැහැ. හවස් දවසක් අපේ මරණය සිදෙනවා. අද නැතුණත් ඒක 2005 ඉඳන් වෙනකොට 2060 වෙනකම් වෙන්න පුළුවන්. වැඩි වුණොත් 2100 වෙනකොට අපි බලන්නේ පිනතුනි මෙන්න මේ මරණය කියන ධර්මතාවය අපි මොන දෙයක් සිදු වෙනවා. පිනතුනි අපේ මරණය විතරක් නෙවෙයි. අපි ඉතාම ආදරය කරන අපේ කැමති ඥාතිවරු රැසක ගියමයි දවල්ට අපිට සහභාගී වෙන්න සිදු වෙනවා. දැන් අපි මෙතන ඉන්නවා. එතෙන් මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ආදරණීයව ඔබට සම්බන්ධ වෙනවා අනාගතේ. එතෙන් මේ ඔබගේ මරණයට අපට සම්බන්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. අනේ මේ මදේවල් කාම හොඳ නැහැ. මේ මදේවල් වෙන්නේ නැහැ කියලා නිකන් අපට නිකන් බොහොම සීන දෝකේ ඉන්න පුළුවන්. නමුත් එහෙම සීන දෝක වල කියන්නේ නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. ඊට වඩා යථාර්ථය වෙන මොකද දෙන්නේ බුදුදහම අපට. ඒ නිසා මරණය කියන දවසක් අපට එනවා. අපේ ළඟම ඥාතීන්ගේ මරණය වලට සහභාගී වෙච්ච දෙනවා. නමුත් අපි බොහෝ විට කියන්නේ නිරෝගී හැමදේම නැරුණත් අපේ ළඟම ඥාතීන් නම් මැරෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. අපේ ගෙදර අය නැහනිට ඔක්කොම මැරෙන්න පුළුවන් කියලා කියනවා. වෙනත් කෙනෙක් මැරුණොත් අපි ඒ ඇඟිල්ල හිත සැනසෙන දේවල් කියනවා. ඉතින් ඔහොම තමයි හැමදාම අපි ජීවත් වෙන්නේ නැහැ. අපි මැරෙනවා නේ කියලා අපි ඒකට අනුසාරණක් කරනවා. හැබැයි අපි ඒක දැකගෙන මැරුණ දවසට තමයි අපි හිතන්නේ. අපි කියන්නේ මොකද මම තෝන්ියේ දෙනින් මං හිතුවේ නෑ මේ දෙයක් ඒක. මොකටද කියන්නේ? නම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝ මරණ අනුකීතෝති අවිනං පච්චේතිකම්. මේ මරණ කියන ධර්මතාවය සිද්ධ වෙන පුළුවන් මොන වෙලාවක කියලා නිකන් මෙන්න කරන්නේ. මේක කාලේ ශ්‍රී ලංකාවේ කරා අමකිනේ තාක්ෂණ කෙනෙක් අපි දෙක කතා කරා. එයාගේ දරුවෝ මේ දාන්තර විභාගයට ගිහලා සාමාන්‍ය ඒ දරුවට යා කියනවා පුතේ මම මේ කියෝදී ඔබ මං ගැන හිතන්නේ ඔබ දුබහන් ඉවරට සංකරන්නේ කියලා. ඔබ මං මේක නවත්තන්න එපා කියලා. දරුවට කියනවා. යාගේ තාත්තා කෙනෙක් නම් ගෑනිද? මේ තාත්තා කියනවා අම්මට මට කොහොම හරි දෙයක් වුණොතින් මගේ බොඩිය මල් කරන්න කියන දරුවා විවාහ ඉවරට නම් එතෙක් කියන්න එපා කියලා. ඊට පස්සේ දරුවට කියන්නේ විවාහය නැරනවා කියලා. බලන්න පිළිතුර පොයිකරන් බුද්ධිමත් වන කොයිකරන් යථාර්ථවාදීව ජීවිතේ සූදානම් හදන්නේ කියන්නේ. දැන් මේ වගේ දේවල් අපි කලින් නොසිතුවත් තමයි වෙන්නේ කොහොමද? එකපාරටම අපිට අදහගන්න බැරි මේ වගේ දේවල් ජීවිතේ උනා කියලා. නමුත් කලින්ම මේ වගේ දේවල් පිළිතුර අපි සූදානම් ඉන්නවා නම් අපි ඊට කලින් අපේ ජීවිතේ ගන්න තියෙන හරය ප්‍රයෝජන අපි අරගෙන තියෙන්නේ. ඒකට කියන බුදුහාම දේශනා කරනවා අපිට ධර්මයේ අවශ්‍ය වෙන්නේ තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජාතියේ නැවතික වීම කියන කාරණය. අපේ මේ ජීවිතය ඔක්කොම අවසන් වෙනවා නම් අපිට වෙනතනේ කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. නමුත් එහෙම නැහැ කියන අපි මේ මාර්ගයෙන් පස්සේ නැවතව රූපයක් තියෙනවා. ඇතැම් සමහර අය මේක පිළිගන්න කැමති නැහැ. නමුත් මේක දැනගෙන ඉතරක් නෙවෙයි අපි ඒක එහෙම සමහර අය පිළිගන්නේ නැහැ. නමුත් අපි ඒ බෞද්ධ නවනයක් මේක පිළිගත්තා. අදට බටහිර ලෝකයේ බොහෝ දෙනෙක් මේක පිළිගන්නවා. ඔබ බලන්න වර්ජිනියා යුනිවර්සිටි වසර 50 අධික කාලයක් අඛණ්ඩව අධ්‍යයනය කරනවා reincarnation එක පිළිබඳව. නැවත ඉපදීම පිළිබඳව. වර්ජිනියා යුනිවර්සිටි. ඊයන් ස්ටිවර්සන් කියන වෛද්‍යවරයෙක් මුලින් මේක පටන් ගත්තේ ඔබේ ආරම්භක කාලයේ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කීපයකින් නැවත ඉපදෙච්ච දරුවන් කියන ප්‍රකාශන අරගෙන ඔහු මේ අධ්‍යයනය පටන් ගත්තා. මේ අධ්‍යයනයේ දිගටම කරගෙන යනවා. ඒකට ගහපු පොතපත තියෙනවා. ඔබට බලන්න පුළුවන් කොයිතරම් දුරට මේ නියම කෙනෙක් නැවත ඉපදෙනවා කියන එක කොයිතරම් සාක්ෂි සහිතව ඔප කරනවාද කියලා. ඔබ බෞද්ධයෙක් වෙනවන්නේ මේ පිළිගන්න මොකද මේ බෞද්ධ වෙන්නේ කියලා. එයාගේ සසර යන ගමන ගැන යම් කිසි විදියට ඔවුන් පරීක්ෂණ කළා. ඔවුන්ට තේරෙන සාක්ෂි වලින් මොන නිගමනය කරගෙන තියෙනවා. ජීවිතේ මෙතනම අසමන එකක් නෙවෙයි. මේක සසර යන ගමන. බුදුහම දේශනා කරනවා මෙන්න මේ කාරණා තුන. අපිට කියන්නේ වයස කියන්නේ නැහැ අපිට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. එයින් කියන්නේ වයස කියන්නේ මොකද වෙන්නේ? වයස කියන්නේ පින්නතනේ එක අතකින් අපි ළඟින් මාස්ටර් එක කරපුවා ජීවිතේ කියන්නේ කාරණා වෙන්නේ කියලා. ඊළඟට අපේ ජීවිතය නැගත්තා කියන්නේ අපේ ළඟ නෙවෙයි බොහෝ දුරට තියෙන. අපේ දරුවෝ අපේ ළඟම ඥාතින් අපේ ළඟ නෙවෙයි. අපේ දෙකේ තියෙන අද ලෝකයේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි උඩට ආවා කියන ලෝකේ නැස්කේ. අද බටහිර ලෝකෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජීවිත අවසාන කාලයේ උඩට ආවීම හරියට. How do you see it? වසර 70කට අධික කාලයක් එක දිගට පරීක්ෂණයක් කරනවා. රිසර්ච් එකක්. ඒ තමයි මුලින්ම මේ කට්ටිය හස්තිය ගන්න විතර පිළිසක් අරගෙන කිසියම් පරීක්ෂණයක් කරන්න පටන් ගත්තා. යන වයසේ යනකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රධානම දුක අසහනය මොකද කියලා පරීක්ෂණ කරනවා. අදටත් ඒ පරීක්ෂණය කරනවා. ඒ ඉන්න කාර්ය මණ්ඩලයේ අලුත් වෙමි දිගටම ඕනේ පරීක්ෂණය කරනවා. දැනට තවත් ඒ දොරකට පිළිසෙලි පිළිසක් ඉදිරියට තියෙනවා. ඔබට වanan මේ පරීක්ෂණය ගැන බලන්න පුළුවන්. අන්නේ කියන ප්‍රධානම දෙයක් තමයි මනස රෝගී මේ අපේ බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි ජීවිතය අන්තිම කාලයේ තමන් එක එක කතා බහ කරන්න දෙන්නේ නැතිනම් තමන් උදේ කාලේම පාළු වෙනවා. විශේෂයෙන් මම බටහිර ලෝකයේ අනිත් අය සඳහා වූ කාලයක් වැය කරන ජීවිතයක් නෑ. නැකන සානිසා කාර්ය බහුලකම නිසා වෙනත් කෙනෙක් කියන දේක් අහන්න තරම් අන්ත දෙවිදියක් බොහෝ දෙනෙකුට නෑ. අන්න ඒ මට්ටමක් මත පිළිතුරි බොහෝ දෙනෙක් ජීවිත අන්තිම කාලේ බොහෝ දුක් වෙනවා. අසරණ වෙනවා. පාළු වෙනවා. මෙන්න මේ තත්ත්වයේ කලින් තේරුම් ගත්තොත් එකාදිකින් අපි දක්ෂ වෙනවා අපට යහළුව මිත්‍රාදීන් හදාගන්න ක්‍රමයක් ගන්නවා. බොහෝ දෙනාට මෙතෙක් හේතුවක් වෙන තුන එකක් තමයි ඒගොල්ලන් යහළු මිත්‍රාදීන් ඇති කර ගන්න ඒ යහළු මිත්‍රාදීන් බොහෝ කලක් එකට පවත්වා ගන්නට තියෙන අදර්ශතාවය. සෝෂල් ස්කිල්ස් කියන්නේ. මෙන්න මෙතනින් තමයි බොහෝ දෙනෙකුට ජීවිතයේ බොහෝ දෙනෙක් අංගයි. අනේ නිසා කැමරේ තමන්ට රැකී රක්ෂා තියෙන කාලේ, ධනිය තියෙන කාලේ, තමන්ට බලය තියෙන කාලේ මම ඥාන කරලා ඉන්නවා. හැබැයි ඔබ පිටි කාඩ වෙනකොට අනේ පිටසක් ඉති ගිනා යනවා. මෙන්න මෙතෙන්දී බුදුදහම දේශනා කළා යහමිත කාර්ය දිනා ගන්න ක්‍රමය. ධන මිත්‍යා නිරන්තරයි. පරිත්‍යාග සිද්ධ කරන කෙනා යහුවන් දිනා ගන්නවා කියලා. දන් දෙන කෙනාට මාත් යාළුවෝ ඉන්නවා කියලා. ඊළඟ කිලෝමීටර් එකට යන්න. තමන්ගේ ඥාතිය තරදී බලන්න, තමන්ගේ ආනකාර්තා, සාමිවාරයා බලන්න. මෙයන් වාස් කිලෝමීටර් නම් පංචශීල ආරක්ෂා කරනවා නම් ඔබට මේ දරුවන් මාත් කැමති. ඔබේ ඥාතිය මාත් කැමති ඔබට. ඒ නිසා මේ යාළුවන් ඥාති ප්‍රාර්ථනා කරන්න තමයි. ඊළඟ අයිතය සමග මෛත්‍රී සාධක කටයුතු කිරීම. අනිත් අය සමග කටයුතු කරනකොට නිතර මෛත්‍රී සාධක වාසය කිරීම එයා බොහෝ කාලයක් වාසය කරන හේතුවක් වෙනවා. ඊළඟට පින්නදී මෛත්‍රී වහන ගැනීම. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් කියන තමයි හැම තැනම එක වගේ දෙනුනේ බලයකදී. මේ නිහල දෙයක් නෑ. මෛත්‍රී භාවනා වැඩි ආනිසංස විදියට දෙනුනේ තමන් සීල සත්‍යෝ සෝපත්‍යවා කියන පැතුම වඩනකොට තමන්ගේ දේවා යහල මිත්‍රාදී තමන්ගේ ආධ්‍යාත්මික ලෝකේ ඉන්නවා. භෞතික වශයෙන් තමන්ගේ ළඟ නැති වුණාට මනස ලෝකෙ ඔක්කොමයි තමන්ගේ ආලෝකය. ඒ තමයි හැම දෙකටම මෙච්චර දිනසෙත් පදනවා. තමන්ගේ හැම දෙයක්ට විවිධ විදිහේ මට්ටම් වලින් ලෝකයට ආශිර්වාද කරන සෙත් පදනවා. හැම මොහොතෙම පිළිතුරු ලෝකයේ මනුෂ්‍යයන් සත්‍යයන් දෙනවා. අපි එක කුස්මක් ඉහළට අරගෙන පහළට දානකොට ලෝකයේ 6 දෙනෙක් 7 දෙනෙක් ඉපදෙන මනුස්සලෝ. අන්නේ ඉපදෙන හැම දෙනාම සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි උස්මන් තරගෙන පිළිතරවල ලෝකයේ 4 දෙනෙක් මේ ඉඳලා. අන්නේ මියන සුවපත්ත්වවා සුදුතිගාමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතන ඉඳන් පිළිතිනේ උපත සහ මරණ අතර තව බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් ප්‍රතිකාර ගන්නවා, සැලේ කරන කරනවා, නොයෙකුත් ආම මරණතර රැකිරක්ෂා කරනවා, කාර්යබහුල ජීවිත ගත කරනවා, ඔබ වෙනුවෙන් මහා මාර්ග හදනවා, පාලම් හදනවා, ගොවිතැන් කරනවා. ඒ හැම දෙනාම විවිධ මට්ටමලින් ලෝකෙ සේවය කරනවා. ඒ හැම දෙනාම විවිධ ස්තරවලින් තෝරාගෙන ඒ හැම දෙනාම සුවපත්ත්වවා සුවපත්ත්වවා තමන්ගේ ජීවිතයේ ටික භාවනාවට උරුම වෙනවා. භාවනාව තමයි තමන්ගේ ජීවිතයේ ලෝකෝම සතුට ලබන ක්‍රමයේ වඩපත් වෙනවා. භාවනා ක්‍රම හතරක් බුදුදහම තුළ තියෙනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව ආදී මේ වගේ ලස්සන භාවනා ක්‍රම හතරක් තියෙනවා. යැයි වඩා වැඩගත් වන්නේ ආනාපානසති භාවනාව. අනේ නිසා පිළිතුරු මෙන්න මේ අපේ භාවනාවකින් තමන් ජීවිතය ලස්සන කරගන්න. එතකොට මෙන්න මේ තුන ජීවිතයේ දෙන සීල වෙනකොට තමන්ට ජීවිතයේ තියෙන වටිනාම දේ බවට පත් වෙන මොකද්ද? තමන් උදැකලා වාසය කිරීම. හැබැයි ඒක කියන්නේ තමයි යුතුයක් කරන්නේ නැහැ, රැකගත කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒ හැමදේම කළා තමන්ගේ රැකගතා යුතුයම් කියනක් මත ගමන් තමන් මානසික විවේකය, කායික විවේකය, උපද විවේකය ආදී ලබාගෙන තමන්ගේ ජීවිතයේ සැබෑ විවේකයට නැඹුරු වෙනවා. එතකොට පිළිතුරුනි අර වටින ලෝකයේ උදකලා වීමෙන් දුක් වෙන ලෝකයේ පෙර දෙක අපි ආසියාවේ පෙර අපි උදකලා බව ජීවිතයේ ප්‍රධාන සතුට ලබන අංගය වටපත් වෙනවා. බටහිර ලෝකයේ අනිත්‍ය සැලකීම ජීවිතයේ අංගය බවට පත් වෙද්දී අපට අනිත්‍ය නොසැලකීම ලෝකම සැලකීම බවට පත් වෙනවා. සමහර බාර භාවනා කරන ආගාවි දැකලා තියෙනවා, සදා කරනවා මට කරන ලොකුම සැලකීම තමයි නොසැලකීම. මාව නොසලකා හරින්නේ ඒක තමයි මට කරන ලොකුම සැලකීම. නොසැලකීම තමයි මට කරන ලොකුම සැලකීම. පින්නතුනි මෙතෙක් එන්න නම් අපි අභ්‍යන්තරව ගුණ දහම් අරගෙන යන්න ඕනේ. මෙන්න මේ දහම් තුල දානේ කියන්නේ පුරුදු කරගෙන හැටි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. දානේ විවිධ ආකාරයෙන් අපට සිදු කරන්න පුළුවන්. අන්න දෝ බල දෝ හෝති, වන්න දෝ හෝති වන්න දෝ, යාන දෝ සුඛ දෝ හෝති, දීප දෝ හෝති චක්ක දෝ. සෝය සම දෝ හෝති, යෝන දාතු පස්සයන් අමතන් දදෝති සෝහෝති යෝධර්මන් සාස්ති. අන්නදෝ බනදෝ හෝති, ආහාර පාන දෙනවනන් බලේ ශක්ති දුන්න වගේ. වන්දෝ හෝති වන්දදෝ, වස්ත්‍රයක් දෙනවනන් කෙනෙකුට ඇඳුමක් දෙනවනන් යාට වර්ණය දුන්න වගේ. යාන දෝ සුඛ දෝ හෝති, කෙනෙකුට ගමන් පහසු සලසනවනන් යාන වාහන වලට උදව් උපකාර කරනවා නම් ඒක සැකේ දුණා වගේ. දීප දෝ දිතකුදෝ යම්කිසි කෙනෙක් ආලෝකය දෙනවා නම් කෙනෙකුට ලාභවත් හරි විදුලි බලය ලබා ගන්න හරි උදව් කරනවා නම් ඒක ඇස් දෙක දුණා වගේ. සෝජ සමදලෝ හෝති යෝධනාතු වස්ත්‍ය යම්කිසි කෙනෙකුට බියක් හදලා දෙනවා නම් ගියම දැල්මන් ගියකට කොටසක් හරි පොළු ටිකක් හරි සීල් ටිකක් හරි කෙනෙක් පොඩ ටිකක් හරි ආරම්භ වෙන පුළුවන් නම් 100ක් දුන්නා වගේ. ආනතන් දරෝදේ සෝ හෝති යෝධන මනසාසති යම්කිසි කෙනෙක් ධර්මයේ මනසාසන කරනවා නම් එයා 100ක් දුන්නා වගේ කියන සම්බදාන ධර්ම දාන දිනාති සීල දාන හතුනේ ධර්ම දාන දුන් කියලා දේශනා කර කෙනෙකුට බණ හදයක් අහන අවස්ථාව ලබන්නේ දිනේ දින තුන දෙකට මේ කීකමයි ධර්ම දානෙ මේකම. කෙනෙක්ව ආහාර පාන දෙනවා, ඇඳුම් ඇඳුම් දෙනවා, ආලෝක පූජා සිදු කරනවා, ඒ වගේම නිවෙස් වලට දවහාර කරනවා, යාන වාහනට දව කරනවා. ඒ කියන්නේ වඩා මෙන්න මේ ධර්ම දානෙ ඔබේ ජීවිතය වෙනස් කරගන්න. දානෙ පූජා කරන එක නෙමෙයි දින තුන. අන්නේ තමන් පූජා කරපු දානයක් ගැන නිතර නිතරම හිතන්න. අන්නේ ඉදීමට කියනවා සාගාම වසනාව කියලා. අපිට හැමදාම දාන දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට හැමදාම මේ මොදල් එක වගේ නැහැ. කරගන්න බැරි කාරණා. අන්න ඒනි කාලවල තමන් කරපු දානමේ පිටින් යන හේතෙක සතුට වෙන්නේ. ඒක බහනවා. ඔබ ආමිට ආදර සැලකුව හැටි. ස්වාමීන් වහන්සේට දාන මාර්ගය පොඩි කරගෙන හැටි. බුදු පූජා කරපු දේවල්. සාමික දානෙ පිටින් අසරණෙන් සංකෝපේවා ලේදන්නේ ප්‍රේමවා මේව නිතර නිතරම සිහි කරන්න මේව සිහි කිරීම පිළිතුරේ බහනක් නේ ඉතේ සතුට සැන්සීම දිනන ක්‍රමය ඒ වගේම සමානලා කියන පංච සීලෙ නිතර නිතරම හිතන්න ඒක සීලාංශි බහනක් වෙනවා ඒ නිසා මේ බහනාන් අපේ ජීවිතේ සාර්ථක කරගන්න සාර්ථක නැත්නම් මෛත්‍රී බහනාව හැටි තාක් වෙනතුනේ මේ ජීවිතේ පුහුණු කරන්න දවසට පුළුවන් නම් වෙනම නෝට් එකක් තියාගෙන මම අද විනාඩි දෙකක් මෛත්‍රී භාවනා කළා අද හතරක් කළා අද පහක් කළා අද අටක් කළා අද 12ක් කළා අද 15ක් කරා කියන ටික ටික වෙන දේවල් කරා ඔබේ ජීවිතයේ සතුට සැනසීම දිරනවා ඒ අතර පිළිතුරේ මේ සියලුම කාරණා අතරේ මම ඊළඟට තවත් ඉහළම තලයකට ටිකෙන්න වෙනවා පිළිතුරේ අපි මේ දාන සීල භාවනා වලින් අපේ ජීවිතය ලස්සන කරගන්නකොට අපේ ජීවිතයේ සතුට ගමන ක්‍රමයේ ටිකෙන් ටික තමයි පැහැදෙනවා. කලින් සතුට තිබුණේ බාහිර දේවල් මත. තමන් කරන රැකියාව, තමන්ගේ දරුවන්, තමන්ගේ ධනය, රූප සම්පත්තිය මෙන්න මේ දේවල් මත තමයි මොළේ තමයි සතුට මෙන්න මේ දෙයක් මත තමන්ට සතුට තියෙනවා කියන්නේ පිළිබඳව මොකද්ද? තමන්ගේ සතුට වෙනත් කෙනෙකුට පාලනය කරන්න පුළුවන්. එතකොට වෙනත් කෙනෙක් බාහිර දේවල් හොදට කිව්වොත් විතරම මේ සතුට තියෙන්නේ. බැරි වෙනවත් මේ දේවල් වෙනස් වුණ ගමන් සතුට නෑ. බාහිර අය හොදට ලස්සනට වටේට හොඳ දේවල් ගැන කතා කරන්න කිව්වොත් හොඳයි. පොඩ්ඩක් හැරෙන්නවා නම් ඉතින් ලොකේ තමයි. ඊළඟට කියන්නේ මට දුක දෙන්න එපා කියලා කියනවානේ. මගේ හිත නරක කරන්නේ නැහැ කියලා කියනවානේ. පින්නතුනේ බුදුහමර දේශනා කරනවා සම්බන් කර සංදුක්ඛං සම්බන් අකර සතුටං. යම් කිසි දෙයක සාර්ථකත්වයේ තියෙන තමන් යටිගෙන බාහිර දෙයක් මත නම් අන්න ඒක දුකේ කෙළවර වෙනවා. සම්බන් අකර සතුටං යම්කිසි දෙයක් තියෙන තමන්ගේ වශයෙන් නම් තමන්ගේ පාලනය නම් අන්න ඒක තමයි සැපද කියන්නේ. ඒ නිසා තමන් නිකමට හිතන බලන්න අද දවසේ ඔබේ සතුට තීරණය කරන්නේ මොන කාරණාවද කියලා. අද ඔබ රැඳී කරන සතුට වෙන්නේ කොමත් සඳහාද කියන කාරණා පහක් හරි 10ක් හරි කියලා බලන්න. තමන්ගේ දරුවා තමන්ගේ උපාධිය, තමන්ගේ රැකියාව, තමන්ගේ ලස්සන රූප සම්පත්තිය, තමන්ගේ ගෙදර, තමන් අලුතෙන් ගත්ත වාහනය මේක කියලා බලන්න. තමන් අද දවසේ වැඩි දියුණුවක් සතුට වෙන මොහොතද කියලා. එතකොට තමන් හිතන්න පුළුවන් මේ කරුණු වාචික දෙයක්ද තමන්ගේ අභ්‍යන්තර දෙයක්ද කියලා තමන් බලන්න ඕනේ. එතකොට මේ සතුට ලබන දේවල් වාචික දේවල් නම් ඒව තමන් කැමති විදිහට හැමදාම ඒ වගේ පවත්වා ගන්න බැහැ. එහෙම නැත්නම් බාහිරයන් කෙසේ තමයි බලන් ඉන්න අපේ රූප සම්පත්තිය අපේ හැමදාම කොහොමද ඒක වෙන්නේ කියලා කොච්චර ඉක්මනට වෙනස් වෙනවද බලන්න මේ රූපේ අපේ රෝගියන් අපිට තියාගන්න බැරි තරමේ එක ආකාරයෙන් තියාගන්න බැරි තත්ත්වයක් මත කොහොමද අපි අනිත් අය තමන්ගේ ජීවිතේ ඉන්න ඕන කියලා හිතන්නේ එහෙනම් වෙනතනේ තමන් බලන්න තමන්ගේ සතුට කොමන දේවල් සඳහාද තියෙන්නේ බලන්න තමන් තමන්ගේ අම්මට තාත්තට සරකපු විදිය ගැන හිතන එක. ඔබ ජීවිතය අමතා දින කාලේ සැරිසුවා වෙන්න පුළුවන්. දැන් සරකන වෙන්න පුළුවන්. අන්නේ කාරණේ තමන්ගේ ජීවිතේ සතුට ලබන දේ අමතක කරන්න. ඒ වගේම ඔබේ දරුවන්ට උදව්පකාර කිරීම නැත්නම් ඥාතිට උදව්පකාර කිරීම ඔබ දානයක් විදිහට කරනවාද කියලා බලන්න. අනේ මගේ දානයක් මම දානයක් දෙනවා කියලා හිතලා මගේ දරුවන්ට කැම දෙක දරුවන්ට අධ්‍යාපනයේ පහසුවක් මම දෙනවා කියලා ඒකත් දානයක් වට කරගන්න. මෙහෙම ගිහිල්ලා තියෙන තු විදිහකට මේ සතුට ලබන කාරණා ටික තමයි මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. අසේවනාති බානානං පණ්ඩිතානං සේවනා පෝජානි පෝජනීයාන මෙහෙම ගිහිල්ලා ආර්ථික විපාකා දානන්ද දානකාරයාට ඥානකාරක සංඝෝ කායන ධම්ම සවනං කායන ධම්ම සාකච්ඡා ආර්ථික විපාකා පුබ්බේ කත පුඤ්ඤතා අර්ථ සම්මා පරිද්ද කන්දේය සෝවජසතා මියෝ පොරහරු විනතනි තමන්ගේ ජීවිතේ කියන මාර්ගය තමන් දහමට ආවට පස්සේ තමන්ගේ ජීවිතයේ සතුට ලබන ක්‍රමයක තමයි ඇතුළත් වුණා කියල කියන්නේ මෙන්න මේ කරුණ තමන්ගේ ජීවිතය තුළ ආරම්භයයි. තමන්ටම තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි සැබෑ සතුටක් නම් ඒක ධර්මානුකූල සතුටක් වෙන්නට ඕන. සැබෑ සතුටක් නම් ඒ සතුට එන්නම වැඩි වෙන්නට ඕන. කල්පනාන්තයෙන් බලන්න ඔබේ ජීවිතයේ සතුට ටිකෙන් ටික වැඩි වෙනවා අඩු වෙනවා කියලා. ඔබේ දරුවා ගැන හිතනකොට, ඔබේ වාහනය ගැන හිතනකොට, ඔබේ ගෙදර ගැන හිතනකොට, ඔබේ රූපය ගැන හිතනකොට ඔබට එන්නේම සතුට වැඩි වෙනවා අඩු වෙනවා කියලා බලන්න. පින්නතුනි හැබැයි සතුටක් නම් එන්නේම සතුට අඩු වෙනවා. සතුට වැඩි වෙනවා. කොච්චර දුරට වැඩි වෙනවද? සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කාලයක් සතුට වැඩි වෙනව නේද? ඉගෙන ගන්න කාලේ, පෙරියාව ගන්න කාලේ, පියවරේ කැමුණු කාලේ, දරුවෝ දෙවි කැමුණු කාලේ, දරුවෝ ඉස්කෝලේ බාර දෙනකන් සතුට වැඩි වෙනවා. ඊට පස්සේ නම් ටිකෙන් ටික අඩු වෙනවා. ඒක තමයි අනර්ථය. උපාධිය ගත්තට පස්සේ ටිකෙන් ටික දරුවෝ ඈතට යනවා, විවාහ වෙනවා, වෙන කෙනෙකුට අයිති වෙනවා, අන්න සතුටට හැටි බලාගෙන ඉන්නවා. පින්නතුනි සැබෑ සතුට නම් ඉන්න වෙන්නේ නැහැ. සැබෑ සතුට එන්නේම වැඩි වෙනට ඕන. කොහොමද අපි මහල් වෙන කාලේ අපි මරණාසන්න මොහොතේ ඒ සතුට උපරිම ලෙස වැඩි වෙනවා කියන එක. මෙන්න මේ නිසායි පින්නතුනි තමන්ට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී එක්තරා සිටු කුමාරයෙක් හිටියා රට්ඨපාල කියලා. මේ රට්ඨපාල කියන කුමාරයා බොහෝම ධනවත් කෙනෙක්. උවා සල්ලි දෙන්නේ. මොකද රට්ඨපාල කියලා කියන්නේ රටට කිසියම් වැසියන් දෙක වෙනාකදී මුළු රටටම කෑම දෙන්න පුළුවන් මට්ටමේ ධනවත් කෙනෙක් නේ. ඒ තරම් මහා ධනයක් මොකටද කිව්වද? මොකද දෙමව්පියන්ගේ සාතනාව. මේ දෙමව්පියන්ට හිටිය එකම දරුවා මේ රට්ඨපාල කුමාරයා. පස්සේ කාර්ය බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන මොහුට ඕනක් වුණා පැවිදි වෙන්න. මොහු බොහෝ මහන්සියට දෙමව්පියන්ගෙන් අවසර අරගෙන මහානවා. මහා ධනස්කන්ධය ඇත්තටම මහානවා. ධර්මයේ හැසිරුණා, ධර්මයෙන් ප්‍රතිඵල ගත්තා. ඊට පස්සේ පින්නතුනේ මේ සිටු කුමාරයෙක් කියනවා දවස් හන්ද මේ සිටු කුමාරයෙක් හම් වෙන්නේ නේන රජතුමා රටේ රජතුමා කොරව රජතුමා ආපු වෙලාවේ මේ රජතුමා මහා ස්වාමීනි බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නේ මහල් රටට මහල් බව නිසා තනිවරවත් සමාන නැහැ නමුත් වාසි මහල් වලට නැහැ සමහර වෙලාවෙදී නේද වුණා ඔබ හිතේ දෙයක් නැහැ සමහර මහල් වෙන්නේ ඥාති නැතුවම ඥාති මොක්කෝම නැති වෙනවා ඥාතිගේ භාවනා සමානක් නැහැ. තවත් සමහර අමාන වෙන්නේ ධනිය නැතුවම දුකක් තමයි. නම ස්වාමීනි ඔබ හිතේ වෛද්‍ය කීයක් නැහැ. ධනිය කඩුවොත් නැහැ. ඥාති කඩුවොත් නැහැ. ලෙඩ දුකට හැකලක් නැහැ. ඇයි එහෙනම් මේ බද්දරි අවුන වෛද්‍යෙදීම මේ තරම් දෙමෝපියන් ඥාති මහා ධනස්කන්ධයන් හැරලා පැවිදිුනේ කියලා හුස්. යවස්ථාවේදී රජතුමා ආමුරු කියනවා රජතුමනි මම මහල් නොවන බවට මම ලෙඩ නොවන බවට මම දුක්පත් නොවන බවට මට ඥාති දේශනයක් නැතුණු බව නොවන බවට ඇත්ත. නම බුදුරජාණන් වහන්සේගේ මහා කරණ හතරක් අස දැනගත්. අනේ කැමම් කැමුනේ කියලා. මොනද මේ කාරණා හතර? උපනීයටි ලෝකවන්දුව ටිකෙන් ටික මහල් බව කරා යනවා ටිකෙන් ටික අපි අසුර කරන දේවල් ටිකෙන් ටික විපත් වෙන දුර වෙනවා අපේ ගෙදර ටිකෙන් ටික විපත් වෙනවා අපි ගත්තු වාහනේ ටිකෙන් ටික යන ගිය වාහනයක් වෙනවා අපේ බඩමුළු ටිකෙන් ටික විපත් වෙනවා අපි ටිකෙන් ටික වයස වෙනවා මෙන්න මේ වෙනස් වීම මෙන්න මේ දිරපත් වීම මා කලින් මාස දැනගත්තා අනේ සාමාවේ බද්දේ මොන වයිසේ ඉන්න බැරි නැති. පැහැදිලි හේතුකම තමයි. දෙවනි කාරණය තමයි අත්තානෝ ලෝකවල විසරෝ. එහෙනම් තමන්ට තමන් ජීවිතය ගැන අධිපති බව ප්‍රමුඛත්වය තමන්ට පාලනය කරන්න බැහැ කියලා. තමන් මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, දිරපත් වෙනකොට ඥාති වෙස්නේ නැනකොට මේ දේවල් අපට පාලනය කරන්න බැහැ. අන්නේ පාලනය කරන්න බැරි ලෝකයක් තමයි තමන් මේ පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ. අන්නේ නිසා මේ පාලනයෙන් තමන්ගේ වශයෙන් මේ භෞතික ලෝකය නික්මෙන කියන නිසයි මා කියන්නේ. මට දේශනා කරනවා අස්සකෝ ලෝකෝ සම්බන් මහයි ගමනිය. මම සියල්ලක් යන සදා සකච්ඡා කරලා යනකොට මෙච්චර මහා ධර්මස්කන්ධයක් තිබුණත් ඒ කිසිම දෙයක් මාන්නේ දෙයක් කියන දවසට මට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. යෝගම අන්තර යනකොට තමයි දන්නේ ඥාති විතරක් නෙවෙයි. තමයි වසර ගාන පෝෂණය කරපු මේ ශරීරයක් තමයි අරගෙන සිදුවේ. තමයි ශරීරයක් තමයි අරගෙන සිදුවෙනවා නම් තමයි දරුවෝ ඥාති ගැන හොඳට කියන දැනන්නේ. මෙහෙට මම ආවරෝ කියනවා අත්කෝ ලෝකෝ සම්බන් පහේ ගමනියන් මාත්‍යයක් මන්තරයන් වල මට කියලා සැබෑ උරුමයක් තියෙන සැබෑ අයිතියක් කියන දෙයක් නැහැ කියලා. දැන් අපිට කියවන්න ගන්නකොට පත්කේ විදිහම දැනගොඩ කියන ඉස්තර හැකියාව කියලා දෙනවා. අනේ කියන්නේ ඉස්තර කියලා කියන්නේ. යමක් වෙනද ජීවිතයක් කියලා. රැකියා ඉස්තරයි පත්කේ විස්තරයි නම් ජීවිතයක් කියලා. රැකියා ඉස්තරේ ඉඳ දුන්නට හැමදාම රැකියාව කරන්න බෑ. ඉස්තරම ඊට කාලෙම ගියව කරන්නේ. ඒතර මෙන්න මේ ලෝකෙ තමයි අපි මේ ඉන්නේ. මෙන්න මේ අස්තිර ලෝකය අපි ඉස්සර දැක් සලන්නේ ආයිත්. ඊළඟ දේශනා කරනවා ඕනෝ ලෝකෝ අභිවිතෝ සම්හදාසෝ. මේ ලෝකේ කොච්චර ලැබුණත් නිතරම මදීකේ හැඟීමෙන් තෘෂ්ණාව දාස වෙනයි. කොයිතරම් දේවල් ලැබුණත් කිසිදාක අපි දැම්මට මේ ඇදී කියන හිමියක් නැහැ. මෙන්න මේ ජීවිතයේ තියෙන අතෘප්තිකර බව නිසා මම අහනවා කියලා. මෙන්න මේක දැන් මේ කිසිම කාරණයක මට මරණය පස්සේ සුභදිනාම වෙන්න ඕන මම අපාගත වෙන්න පුළුවන් ඒ නිසා කියලා නෑ මේ සිටු කුමාරයා. මේ කාරණා හතරම මැරෙන කලින් මේ ජීවිත කාලය තුළදීම මුහුණ දෙන්න තියෙන කතා කියන්නේ. ඒ නිසා තමයි මම මහලු වෙලා කියන්නේ. තමන්ට මේ බාහිර ලෝකයේ කැමති විදිහට පාලනය කරන්න බැරි දියා. තමන් සියලුම මන්ත්‍රලයන්ට ඕන. ඉතින් තමන්ගේ ආසාවන් වල අවසානයේ කෘත්‍යයක් නැහැ. මෙන්න මේ සත්‍යයක් මත පිනුතුනේ මේ කාරණා හතරම පිටිපොල යන ගුණඳ හඳුරලා ආවපස්සේ. අනේ සඳහා මාතක බුදුහම දේශනා කරා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සඳහා දර්ශනය අවශ්‍යයි. දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව ගන්නට ඕන. කොහොමද දුක හටගන්නේ? දුක හටගන්නේ අපි දැකපු දෙයක්, අහපු දෙයක්, ගඳ සුවඳ දැකපු දෙයක්, රස විඳපු දෙයක්, ස්පර්ශ කරපු දෙයක්. යන විතරකොට අනේ ඉතන මොහොතේ අපි හිතනවා නම් ඒ දේ ඒ විදිහටම මේ මොහොතේ බාහිර ලෝකෙ කියේ කියලා මෙන්න මේකයි දුක හටගන්න හේතුව. කලින් දැරුවෝ දෙය විතරක් නෙමෙයි පිටුනේ. මේ මොහොතේ ඔබේ ඇතර රූපයක් පේනවා නම් මේ මොහොතේ ඔබේ කන ශබ්දයක් අහනවා නම් ඇහෙනවා නම් ඒ දේ අපි සිහි කරන්නේ රූපේකුත් එක්ක. රූපේ වර්තමානයේදී ඇහැටපත වෙනවා. හැබැයි ඒ රූපේ ඔස්සේ හටගන්නා වූ චතු විඥානේ සම්පූර්ණ රූපය ගැන දැනගන්න බෑ. අපි මෙතන මේ රූපය තේරුම් ගන්නේ ඒ ඇසත් රූපයත් චතු විඥානයත් නිරතුරුව දැනගෙන මනෝ විඥානය. මේ මොකද දැන් රූපයක් තියෙනවා. ඒතර රූපයක් නැහැ කියන්නේ නැහැ, රූපයක් තියෙනවා. රූපයක් නැහැ පැතික වෙනවා. ඒ රූපේ වර්ණ රූපේ වෙනවා අපිට. සද්දේ සද්ද රූපයක් වෙනවා, නාසයෙන් ගන්ධ රූපයක් වෙනවා, දිවෙන් දිවන රූපයක් ලැබෙනවා, කයින් පොට්ට රූපයක් ලැබෙනවා. හැබැයි ඒකේ මුල් එක්ස්පීරියන්ස් එක අරගෙන ඒක තේරුම් ගන්න මොහොතේ අපි තේරුම් ගන්න මනෝ විද්‍යාව. දැන් බලන්න ඔබ මෙතන යන කලින් ගෙදර ගියොත් කණ්ණාඩි ගන්න ගිහින් නේ ආවේ. ෆේස්බුක් එකේ කණ්ණාඩි මගේ රූපේ බලන්න යන්නේ. දැන් ඔබ ගැන ඔබ සිහි කරන වෙලාවෙදී ඔබට ඒ කණ්ණාඩි රූපේ මතක් වෙන්නේ නැහැ. දැන් මගේ පොඩේ මේ විදිහට ඇති. දැන් මගේ කණ්ණාඩි දැන් මේ වගේ ඇති. දැන් පොඩේ මේ විදිහට ඇති කියලා දැන් ඔබ හිතනවා. එතකොට ඔබේ හිතන මොහොතේ ඔබ හිතන්නේ කණ්ණාඩි රූපේ. ඔබ නම් හිතන මොහොතේ කණ්ණාඩි ඔබේ රූපේ තියෙනවද? ඔබේ රූපේ කණ්ණාඩි නෙවෙයි. නමුත් ඔබේ හිතට පුළුවන් යටි රජකම සිය කරන්න. ඒ දෙකේ දෙක විශේෂ හැකියාව. ඒක හිතේ යන හැකියාව. ඒක සති චෛසිකේ හැකියාව. එතකොට අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ පිළිතුනේ අපි දැකපු අහපුවාගේ සංදැතියෙන් වර්තමානයේ මන විඥානයේ තේරුම ගන්න අවස්ථාව තමයි ජීවිතය කියන්නේ. එතකොට මෙන්න මේ තමයි බුදුරජාණන් වහන්සේ කියන අවබෝධ කරගන්නා වූ සුවිශේෂී මනාවර. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගත සබෝධිය කියන්නේ. පින්නතුනේ මෙන්න මේ අවබෝධ කරගන්න කිව්වොත් අපේ හිත බාහිර දකින රූප සංදාගයෙන් නැඹුරු වෙලා ඒ රූප සංදාගය වෙනස් වෙන දුකින් වෙනවා. ඒ බාහිර දුකේ නිදහස් වෙන නම් මෙන්න මේ අකාර දින අපි එන්න ඕන පිළිතුරු. කවදද දවස කියන්නේ? අද ඔබට බැරි වෙන තුන වැඩ කරලා නිසා. ඔබ මේ ජීවිතේ කවදා හරි දවසක ඔබ ඇත්තටම දුකේ නිදහස් වෙන කැමති නම් මෙන්න මේ දර්ශනයත් එක්ක ඒ දර්ශනය ලැබුණු ගමන්ම ඒකේ බාහිරයේ පුහුණු ඔබට මුණගැහෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දැක්මද කියන සම්මාදී පිටියට සම්මාදී පිටාපු ගමන් මේ ඊපස්සේ සමා සංකප්ප මෛත්‍රිය පුහුණු කරනවා. පංචකාම සංකප්පයේ පිටියට ගැලපෙනවා. සමා වාචා තමන්ගේ වචනේ අර පංචශීලයේදී මුසාවාදා නේර මනසිකාම දැන් සමාධියන්නේ කෙරෙ විතරයි ආවේ. නමුත් මේ දර්ශනයත් එක්ක ආරක්ෂණි මාර්ග ගැනකොට තවත් අපේ වචනේ සමර වෙනවා. පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා වේරමණී කේරම් කීම ඉස්වචන කීම පරුසවචන කීම මේවා කරද මේ දර්ශනයත් එක්ක කෙනෙකුට පිනවදිනවට කිසිදු වචනයක් වචනාර්ථ කරන්න හිතෙන්නේ නැහැ. ඉස්වචන කතා කරන්න හිතෙන්නේ නැහැ. තමන් ජීවිතේ වටිනාකමක් ලැබෙනවා. සමා සම්බන්ධ සමා හැකිත අන්තුරට ප්‍රාණඝාතයෙන් ස්වර සමින් ආවර්ත හැසිරීමෙන් උපරිමල ඡායකේ එන්නෙට ආත්මස්සේ තමට ජීවිතයේ වටිනාම දේ තමගේ හිත අනිත් කිසිම දෙයක් තමට කියලා වටින්නේ නැහැ තමගේ ඉතිේ තියෙන මානසික සුවය මානසික නිරෝගීතාවය කෙලෙසුන්ගෙන් හිත නිවීම තමයි තමගේ ජීවිතයේ වටිනාම මානසික වර්ධනයක් වෙන්නේ පඤ්ඤා දරණ ගතන කියන්නේ මේ ඥානය මේ ප්‍රඥාව මානසිකයෙන් උතුම් මානසිකය එක තමයි දැනන්නේ අපනම් සෝවි පඤ්ඤා මේ ප්‍රඥාවෙන් තමයි තමයි ජීවිතය සම්පූර්ණම ලස්සන වෙයි හරියට බලන්න පඤ්ඤාය පරිසුද්ධදී මේ ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණ ආධාරණික පරිසුද්ධිය සිදෙන්නේ සම්මා ආදීයේ පත්වෙනවා සමාන්තරණ හැම රැකියාවම තමා උපේන හැම සැපයක්ම තමගේ මානසික සුවයට හානියක් නොවන විදිහට ඉතාම කලසමෙන් හානියක් කරනවා අර ඒ බ්‍රහ්මින්න කියලා තියෙන්නේ තමගේ පුතාගේ ගුරුවරයා කියනවා ගුරුතුමනි මගේ පුතාට කියලා දෙන්න නොමිලේ ලැබෙන ඩොලර් 5ට වඩා මහන්සියෙන් උපයන එක ඩොලරේ වටිනාකම මගේ පුතාට කියලා දෙන්න නොමිලේ ලැබෙන ඩොලර් 5ට වඩා මහන්සි වී හරි හමුකරන එක ඩොලරේ වටිනාකම මගේ පුතාට උගන්වන්න කියලා ඒබ්‍රහම් ලින්කන් ඇතුමේ පියතුමා තමගේ පුතාගේ ගුරුතුමාට ලිපියක් ලියමින් සනාහ කරනවා ඔබට කෙලිකේ බලන්න පුළුවන් The world famous letter written by Abraham Lincoln to his son's schoolmaster. ඉතනමම කියවන්නේ. කියවල ඒක print out එකක් වගේ print out එකක් අරගෙන ඒතර දරුවන්ට පේන ගහලා කියන්නේ. දරුවන්ට කියන්නේ කියනවා. පොතක අකුරු මෙන්න ගහකොළේ රසදිය, කුරුල්ලන්ගේ ගී නාදය, ගම්නා ඇතුලේ හඬ, තමන්කාරයේ මගේ පුතාට බලන්නේ. දරුවේ කඩනවා නම් තරහගතිය දරුවේ කඩන්නේ කොහොමද කියලා මේ බුදුදහම නදත් ඒ මානව දහම උගත් මේ ශ්‍රේෂ්ඨ නායකයා සඳහන් කරා පිටුපිට සමාජයේ කියන්නේ සමාවයම හැම වෙලාවෙම මහන්සියෙන් තම උපේන වගේම ඒ දේ උත්සාහයෙන් කරන්නේ අකුසලෙන් වරකින්න කුසලයෙන් දිනු කරන්න උපරිම ලෙස මේක නැත්නම් මහන්සි වැඩ කරනවා. ඒත් මම මේ විදිහට මේක නම් ජීවිතයේ තියෙන වටිනාම දේවල් පත්වෙන සම්මා සතිය හැම මොහොතෙම මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව වුණ කරා. වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. අපිට බොහෝ වෙලෙක ඉන්න තියෙන නොහැකියාව තියෙන වර්තමාන ජීවත් දැන් බලන්න මේ මොන බලන්න මේ වටේ ඔබ ඔබත් එක තියෙන ඒවා ලස්සන කොට බලන්න මේක පිටුර අරන්ගෙන පස්සේ දරුවට දැන්නේ මේක කැමරාවේ මේ වීඩියෝ එක පස්සේ දරුවට දැන්නේ මේ මොතේ මේ ලස්සන බලන්න හොඳට ඇත්තේ ගන්න කොච්චර ලස්සන පරිසරයකද බ්‍රහ්ම ලෝකයක් වගේ දැනෙන්නේ ඔබ මේ වර්තමානයේ සතුට විඳින කැමති නම් ජීවිතේ ලස්සන දකින කැමති නම් සමස්තේ පුරු කරන්න මේක ප්‍රධානම ගැඹුරක් කියන්නේ තමයි තමන්ගේ මනෝවිඤ්ඤාණය මේ මොහෙන් තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේකට සතිය දිනු කරලා සම්මා සතියෙන් සම්මා සමාධියටපත් වෙනවා. එක කුසල අරමුණක බොහෝ වේලාවක් තමන් හිත තියාගෙන තමන් දැසගෙන. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මෙහෙම දිනු කරලා අවසානයේ අපේ ජීවිතයේ ලස්සනම ප්‍රතිඵලවත්පත් වෙන්නේ ආනාපාන සති භාවනාව මයින්ඩ්ෆුල් බ්‍රීත් ඔබේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන කැමති නම් ඔබේ ජීවිතයේ ලස්සන දකින්න කැමති නම් ඔබේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න කැමති නම් ඒක තාත්පරයේ හරි පරි කරමින් ආනාපාන සති දිනු කරන්න එනතින් ඥානපාරිසිතිය කියන බුද්ධ ධර්මයේ සුවිශේෂම භාවනා කමඨාන සහ සියලුම ධර්මහරණා ප්‍රගුණ වෙන ප්‍රධාන භාවනා කමඨාන. මේකට වඩා නිකන් ඇරේ මෙන්න මේ සම්මාදිටියත් එක්කම ආරසංග මාර්ගයත් එක්ක. ඒ නිසා වෙනතුනේ ජීවිතේ අර දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් පටන් අරගෙන මේ සම්මාදිටියාවේ ආරසංග මාර්ගයේ අංග තමගේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රතිපදාවට පත් කරගන්න. මේ අංගාරයට කියන්නේ සතුට ලබන පියවරක් කියලා. The eight steps of happiness. The noble eightfold path. Right understanding, right recognition, right speech, right action, right livelihood, right effort, right mindfulness and right concentration. The main teaching of Buddhism, the noble eightfold path. This is the way how to achieve the real happiness. Pinnatuni, mena me angata jeevithiye lassana pratipadawata karana. Me tama ape jeevithiye ape thawana piyawara paasa hariyata nenum man walin ape kaarya sipaganna wage apada jeevithiye lassana maata piyawara kala denne mena me angata. ඒ නිසා දානෙ ගෙදර කාමර තාත්තට කැම බීම දීම, තමගේ දරුවන්ට කැම දෙක දීම, දානයක් වඩ පත් කරගෙන උදෑසන බුදුහාමුදුර වෙන්නේ කැම පිටවක් පොඩි කිරීම පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික ගමන මාද සාදක දානෙ ඔස්සේ දියුණු කරලා පංචශීලය ආරක්ෂා කරලා පංචශීලය තමන් ජීවිතයේ ලස්සන ප්‍රතිපදාවක් පත් කරගෙන සියලු සතුස්සෝපත්තේ ප්‍රාණියෙන් මෙසේ දෙවිද දිනු කරගෙන එමයි ක්‍රියෝස්සේ මුළු ලෝකෙමයි තමන්ගේම යහරුවන් තමන්ගේම දරුවන් බවට පත් කරගෙන අවසාන මොහොතේ මිතුරන් රැසක් සමග නිහඬව තමන්ගේ නෙඳුක තියාගන්නටත් ඊළඟ දිනට ගිහිලා මෙන්න මේ ලෝකෝත්තර ධර්මයේ ඔස්සේ මේ දුකිය හටගැනීම මහා නිරෝධේ නම් වූ සම්මාදිටිය ඔස්සේ ආරේස්තන්ගේ මාර්ගයේ තමගේ ජීවිතයේ නිවන ප්‍රතිපදාවට පත් කර ගන්නට ඕන. පින්නතුනි ජීවත් වීමත් ධර්මයේ හැසිරීමත් කාරණා දෙකක් නෙවෙයි එකක් බවට පත් වෙනට ඕන. අදාපට ධර්මයේ හැසිරීම එක එදිනදා ඇගිලක්ෂා දරුවන්ගේ කටයුතු කිරීම එකක් වෙලා තියෙනවා. මෙන්න මේ හරියට පිළිදෙනක් දෙක කියනවා මේ අපේ ජීවිතයයි. නමුත් මේ දෙකම යම්සි තැනක දෙකතු වෙනවා කියන එකතු වෙලා එකක් වඩ පත් වෙනකොට ගංගා දෙකක් ඇවිල්ලා එක තැන දෙකතු වෙලා එකම ගංගාව වඩ පත් වුණා වගේ අපේ ජීවිතය ධර්මයේ වුණ කිරීමත් එකක් වඩ පත් වෙනකොට අනේ එකක් බවට සම්බන්ධ වෙන සංවිස්සහය තමයි මෙන්න මේ නිවැරදි දැක්මත් එක්ක එන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එදා අපිට ජීවත් වීම සතුටක් වඩපත් වෙනවා. ඒ ජීවත් වීම ජීවිත විනෝදාංශයක් වඩපත් වෙනවා. ඒ ජීවත් වීම වෙන්නේ නම් සතුට වැඩි වෙනවා. අද විතරක් නෙවෙයි අපිට පාරදහරි දවසට අපේ ඉඳවට හැරෙන්නියක් අත දෙනවා කියන එක. වෝකරේ අත දෙනවා. අන්න එදාටත් අපි උපරිම ලෙස අපි සතුටින් ඉන්නවා. ඇතැම් විට රෝද දුකේ වැටෙන්න පුළුවන්. ඒකම බැලුවටම ඇදට වැඩින පුළුවන්. එදාට අපි මෙන්න මේ ධර්මයේ තුල උපරිම සතුටෙන් ඉන්න මනසක් අපහදා ගන්නවා. අනේ සඳහා උපරිම ලෙස අපි මේ උතුම් සම්බුද්ධත්වයෙන් ආරේ මේ ලබාගත් කවිතා වටිනා මානස ජීවිතයට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්න ඕන කියලා දුන්නා. ඒ වටිනාකම කොයි තරම් ඉහළට යනවද? රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස්තහකට පින්නතුනේ කොච්චර වටිනාකම් ලැබෙනවද? රහතන් වහන්සේගේ විසින් ගැලවෙන කෙස්තහ ගන්න දෙවිවරු ධාතු කරඬු වලින් ඇවිල්ලා ධාතු කරඬු වෙපියාගෙන ගිහිල්ලා දිවි ලෝකේ තියාගෙන බ්‍රහ්ම ලෝකේ තියාගෙන වන්දනා කරනවා. අපේ කෙස්තහට අද ඒකේ වටිනාකමක් තියෙනවද? කෙස්තහස්ටි බොරුවේ තියෙන කම නැහැ බැලුවට පස්සේ කිසිම වටිනාකමක් නෙවෙයි දැන් මේක අපිට මේ පායවන්නේ. අපේ කෙස් ගහම අපේ පිනානේ වැඩිමත් කොහොමද? අපිට කැමති දෙපා එනවා. එතකොට බලන්න අද අපේ ජීවිතේ කොච්චර වටිනාකමක් ලැබෙනවද කියලා. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ටික, රහතන් වහන්සේ කෙනෙක්ගේ ශරීරයේ කොටසක් මේ ලෝකයේ සත්‍යයන් ධාතු කරන වල කියලා වැඳලා මේ ඓශ්වර්ය ගාම වෙනින් අපටලා. මෙන්න මේ මට්ටමට පිළිතුරු බුදුහාමුදුර අපට ජීවිතේ වටිනාකම සාරාලිය දෙනවා. ඒ නිසායි වටිනාකම කියන්නේ බාහිර වටිනාකමක් නෙවෙයි. අපේ සිතේ කුසලයේදී වටිනාකමක් ලබා දෙනා රාගය, දෝසක්කය, මෝහක්කය, කාමක්කය කියන වටිනාකමක් ඇති. ඉතින් පිළිතුරු මේ දහම කියන්නේ අපේ අනිස්ථාන කරගනිමු. ඉතින් මේ කීමත් ඔබ හැමදෙනාම බොහෝ දුරට හැරිලා දාන කරනාවේ සකස් කරගෙන මේ ස්වාමීන් වහන්සේලා වැඩහැදි නැවිලා. ඉතින් ඔබ ලොකෝ පින්කමක් මේ කලේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඉතින් මේ බණ පුළුවන් නම් ඥාන අහලා තමගේ අවබෝධයෙන් ධර්මඥානෙ දිනු කරගෙන එන්නේම තමන් ජීවිතයේ සතුට දිනු කරගන්න, තමන් ධර්ම ගැන ගමන් තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ ධර්ම ලබා දෙන්න. ඒක තමයි සතුට සංකේතය. දන් දෙන අය අනිත් කෙනාට දාන්න පුරු කරන්න ඕන. සිල්වත් වෙන්නේනා අනිත් කෙනාට සීල රකින්න උදව් කරන්න ඕන. භාවනා කරන කෙනා අනිත් කෙනාට භාවනාවට උදව් කරන්න ඕන. ඒක තමයි සැබෑ සතුට සංකේතය කියන්නේ. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද මේ කෙනෙක් සිට කියන්නේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ තමගේ ආදරණීය මෑණියන්ට මේ ගිනාගින්ට පුණ්‍ය මොදරා කරන්නට. ඉතින් එදා වල පින්වත් මෑණියන් එහෙම නැත්නම් රාජවස් මෞතුමියතුළු ඔබනම් මේ සියලු නාති මේ කෙන දැක සුවපත් වේවා කියලා මේ සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්වලින් සම්මදෘෂ්ටි දෙවිවරුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම දෙවියන්ගේ නැහැරකවන් ආශිර්වාදයෙන් සලසාදෙත්වා. ඔබ කරන කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පින් මොදක් කියනවා පස්සේ සාදුකාරයක් වත්තුමු. සාදු සාදු සාදු. අනයි විප්‍රභාත්ම සුජාතනවන මේ යාති හැම දෙනෙක්ම පල්පනා කරන්න ඔබ හද දෙන මේ ගාස්ථාන කේන්දර කරගෙන ඉතාම ලස්සන පින්කමක් කළේ ඔබේ ජීවිත කාලය පුරාම ඔබට හිතලා සතුටපත් වෙන කිම උතුම් පින්කමක් කළේ. එනි සමයතු මේ කාමයේදී ඔබ හැම දිනකටම මෙල වශයෙන් හිදු නිරෝගී සම්පන්නිය පිළිවෙන්නේ සැලසේවා. ජීවිතන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ දීකම ආශිර්වාදයක් වේවා. පරලෝකික සුභ දානීව ප්‍රාර්ථනා කෝලව උතුම් වූ ඥාන සුවයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පරිතායෙන් දුක්ඛං බයං පරිතායෙන් බයං සෝකං පරිතායෙන් සෝකං වන්දු සබ්දේති පානිනෝ දුකින් මෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් මෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් කැලෙන සත් සොන්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.